සඳහා ගෞරවයෙන් ආරාධනය කළේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදයා රාමාධිපති පූජ්‍යපාද බිලිගල හිමිරේ ධම්මවංශපේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා සාදු සාදු සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බස ඉදං දුක්ඛං අයං දුක්ඛ සමුදයෝති අයමේව අයමේ කානුපස්සනං අයං දුක්ඛ නිරෝධෝ අයං දුක්ඛ නිරෝධානි පටිපදාති අයං ဒုတိယानुපස්සනා තීති ධර්මස්වනා බිලාසි සදහවර පින්නතුනි තථාගත බුදුපියාණන් වහන්සේ දේශනා කළා වූ ධර්ම කරුණු විග්‍රහයේදී ඊටව වැඩගත් කරුණක් පවතින සූත්‍රයක් තමයි මේ ဒ්වේතानुපස්සනා කියන සූත්‍රය. ඒකේ ධර්මපරියාය දෙකක් විස්තර කරන්නේ. ධර්මපරියාය දෙක යටතේ ධර්ම කරුණු 8ක් 10ක් විතර විස්තර කරලා තිබෙනවා. ඒ අනුව අපිට එක කරුණක් අරගෙන තමයි මේ ධර්ම දේශනාව කරන්න පුළුවන් වෙන්නේ ඔබ වෙනුවෙන්. විශේෂයෙන් මම මෙහෙම ගලපන්නේ. ඔබ දකින්නවානේ ලෞකික ලෝකෝත්තර කියලා පද දෙකක්. ඒක ඔබ දකින්න අර්ථයට ගලපන්නේ නැතුව මේ පාලි පාඨයෙන් තිබුණ එකට මම ගලපුවත් එහෙම. ඉදං දුක්ඛං ඉදං දුක්ඛ සමුදයන්ති වික්ඛවේ. මේ දුකයි මේ දුකට හේතුවයි ඒක තමයි ලෞකික කියලා කියන්නේ. අයං දුක්ඛ නිරෝධං නිරෝධ ගමනි පටිපදං තේ තමයි ලෝකෝත්තර කියන්නේ. ඒක තමයි ද්වතානුපස්සනා කියලා පෙන්නන්නේ. කෙනෙක් මේ කොයම් හෝ ආකාරයකින් මේ ආකාරයක තේරුම් ගන්න ඕන කියලා තමයි බුතගතයන් වහන්සේ පැහැදිලි කරවදාරන්නේ. ඒ විතරක් නෙමෙයි. තේරුම් ගත්තොත් ආතාවි පහිතත්තස්ස විහෙරතෝ දින්නම් පලානම් අඤ්‍යතරම් පලම් පාටිකං කාති. මේ තේරුම් අරගෙන හැතරෙනවා නම් මෙන්න මේ ඵල දෙකෙන් එකක් බලාපොරොත්තු වෙන්න වෙනවා කියලා කියනවා. අංග සම්පූර්ණ කළොත් රහත් ඵලෙ නැත්නම් අනාගාමී ඵලෙ. මේක මම හිතන්නේ මට පැය 10ක් විතර බණ කියන්න තියෙන සූත්‍රයක් වශයෙන් මම දකින්නේ. ඒ යටතේ ද්වතානුපස්සනාව තියෙන ආකාරය තවත් එක ගාථා පාඨයක් ආශ්‍රයෙන් ඔබට පැහැදිලි කිරීම තමයි මගේ බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේ ගාථාවට සවන් දීලා බලන්න. උපදි නිධානා භවಂತಿ දුක්ඛා ඒකේචි ලෝකස්මින් අනක රූපා යෝවේ විද්වා උපදින් කරෝති ුණක් ුණං දුක්ඛමුපේති මන්දෝ තස්මා පජානං උපදින් නකෛරා දුක්ඛස්ස ජාති භවානුපස්සිනෝ. මේ තමයි ඔය යටතේ ප්‍රහම කරලා තියෙන එක ගාථාවක්. මේක අපි සිංහලට පරිවර්තනය කරගෙන බලලා ඊට පස්සේ ඒකේ තියෙන කාරණාවස්සේ ධර්ම දේශනාවට යමු. හරිම පැහැදිලි වෙන කරුණක් වශයෙන් තමයි මම මේක දකින්නේ. මෙන්න මෙහෙම තියෙනවා. එදින් මහණෙනි අන්නේ කරුණක් අන්‍යාකාරයකින් දකින්නේ නම් ඒ අන්‍යාකාරයෙන් දැකීමේදී අර අපි කතා කළ දුක හේතුව නැති උතන මාර්ගය කියන ඔබට පුරුදු වචන වෙනුවට උපදි නිධානය තමයි දුක් ගෙනත් දෙනු ලබන්නේ. එතකොට මිනිසුන් කරන දේ එක තමයි. යම්කිසි පුද්ගලයෙක් ඒකට කියන්නේ මන්දෝ කියන වචنين පැහැදිලි කරන්නේ බුද්ධිය මද බව මන්ද බුද්ධික කියන එක නෙමෙයි ප්‍රඥාවන්ත නැතිකම. ඒ උපදි රැස් කරනවා නම් නැවත නැවතත් පුනර්භවයට එනවා. ඒ නිසා ඒ උපදි ඒ සහ උපදි රැස් කිරීම කියන එක තමයි අර්ධතානුපස්සනාවේ දුක සහ දුකට හේතුව කියලා ගන්න තියෙනවා. ඒ වගේම උපදි නිරෝධය සහ මාර්ගය තමයි ලෝකෝත්තරේ නැත්නම් දෙවෙනි අනුපස්සනාව වශයෙන් ගන්න තියෙනවා. මේක පැහැදිලි කරන්න පුළුවන් හොඳ තැනක් තියෙනවා. මේක මින් පෙර ධර්මදේශනාවකදී මම පැහැදිලි කරලා තිබෙනවා. බෙදර කියන වචනයක් අරගෙන කුද්දකනිකාය තුළ දකින්න ලැබෙනා වූ පේලි තුනක් තියෙන පුංචි සූත්‍රයක් මේක. ඒකම විතරක් කියන්න කියලා නීතියක් එහෙම පැනවුවත් කියන්න බණක් ඉතුරු වෙන්නේ නැහැ කියන්නේ. විනාඩි 5ක ඉඳර වෙනවානේ. තවත් ඒකෙ තිබෙනවා ඔක්කොම ටික බණ ටික පැහැදිලි කරන්න. බලන්න මේක පැහැදිලි කරලා මම මේ උපදි කියන වචනට යන්නම්. තථාගතයන් වහන්සේ වදාහරනවා විද්‍රායම් වික්කවේ කායෝ එක පදයක්. විඥානම් වික්‍රේ පබංගුරා තවත් පදයක්. සබ්බේ උපදි අන්න වචනය අනිත්‍ය දුක්ඛ විපරණාම ධම්මා. ඔය කියන උපදි තමයි මෙතන මේ පැහැදිලි කරන්නේ. අයං කායෝ. අයං කායෝ සමහරට මේ කාය වෙන්නත් පුළුවන්. අයං කායෝ රූප වේදනා සංඥා සංකාර පහ වෙන්නත් පුළුවන්. විදිර කියන්නේ කැඩෙනවා විදිනවාට. හටගත් සැනින් නැතෙනවට ඒ සිතේ හටගත් දේ රූප වේදනා සංඥා සංකාර කියනවා දැනගන්නවට විඥාන කියනවා ඒ සිදුවීම් හතර දැනගන්නවට විඥාන කියනවා විඥානම් වික්කේ පබංගුරා බංගුරත්වය කියන්නේ කැඩෙනවට නැවත නැවතත් කරනවට පබංගුරාන් කියනවා දැන් මේ දේශනාවේ සිත සහ කය දෙකේ වෙනස් වෙන ස්වභාවය විදුරන් සහ පබංගුරන් ලැබුණාම අනිත්‍යන් නෙවෙයි. ලෝකයා ඔය කය වෙනස් වෙන එක හිතේ වෙනස් වෙනවා අනිත්‍යංග විදිහට තමයි තාමත් භාවිතා කරන්නේ. එතනින් එහා පැත්තට තියෙන කාරණේට එතකොට දෙයක් නැතුව යනවා. කායංච විදුරතෝ ඤාත්වා කය නැත්තං ස්කන්ධ සමූහයේ ගැලෙන බව දැනගෙන සිතත් නැතා වෙනස් වෙන බව දැන විඥානම් වික්කේ පබංගුරන් උපදීසු බයං දිස්වා ජාති මරණ මච්චක බය වෙනත් දෙන්නේ උපදී එහෙනම් ඉක්ම යන්න කියලා තියෙනවා පාලියෙන් ගාතාවට අමතරව කොහොමද තියෙන්නේ සබ්බේ උපදී අනිච්චා දුක්ඛා විපරණාම ධම්මා මිනිස්සුන්ට වැස් දුක් වෙනත් දෙන්නේ අවව වැස්ස පින්නකෝ බාහිර ලෝක දේවල් නෙවෙයි මේ උපදී සංඛ්‍යාත උපදී කියන වචනට අදාළ දේවල් උපදී වලට අදාළ දේවල් පෘථග්ජන සමාජයේට අනිච්චා දුක්ඛා විපරණාම ධම්මා නෙවෙයි නිච්චා සුඛා න විපරිණාම ධම්මා මෙන්න මේකට තමයි විපල්ලාස නැත්නම් විකෘතිය කියලා කියන්නේ මිනිසා මිහිමත පහළ වෙලා දුක් විඳින්නේ විකෘතියක් නිසා කියන එක බුදුන් වහන්සේ කියන්නේ උන්වහන්සේ ලෝකෙට පහළ වෙලා ප්‍රകൃතිය ප්‍රවත් වෙන දේශනා කළා වුණාම 아무තු හදව බණක් දේශනා කළේ නැහැ අපි ප්‍රകൃති විකෘතියක් තුළ මේ අවුලටපත් වෙලා ඉන්නව අන්තෝජතා බහුජතා නමුත් අපිට ප්‍රകൃතියටපත් වෙන්න පුළුවන් නම් ඒ ඉන්නේ දෙන්න පුළුවන්කමක් තියෙනවා. එහෙනම් අර ගාථා පදෙන් කියන්නේ මොකක්ද එහෙනම්? උපදි මිනිස්සුන්ද දුක් ගන්න දෙනවා. ඒක බුදුරු පහළ වෙන්න පෙර බුදුරු පහළ වුණාට පස්සේ ඉස්සරහට කියලා නැහැ. මිනිස්සුන් අතින් සිදුවෙනා වූ ප්‍රමාදයක් ඒක. යම්කිසි පුද්ගලෙක් මේ පිළිබඳ දැනුමක් නැති අර මන්දෝ කියන වචනෙන් පාවිච්චි කරන්නේ පුතග්ජන කියන අර්ථය. නැවත නැවත මේ උපදි කියන සංඛ්‍යාත කෙලෙස් රැස්තරයිද? නැවත නැවත පුනර්භවයට එනවා. ඒ උපදින්ගේ Nirodhe සඳහා තමයි අර සූත්‍රයේ සඳහන් වෙන සබ්බේ උපදි අනිච්චා දුක්ඛා විපරණාම ධම්මා ඒක තමයි බුදුරෙලි කරපු දේ. උපදි සම්බන්ධයෙන් වටහාගෙන උපදි සම්බන්ධයෙන් බැලිය යුතු අනිදුක්ඛානාත්මය අමතක කරගන්න. ඇසට පේන එහෙම නැත්නම් බාහිර ලෝකේ තියෙන දේවල් වල වෙනස් වීම තථාගතවරුන් වහදාලා අනිත්‍ය වශයෙන් භාවිතා කරන්නට යාම තුල අපට පිරිසුදු සද්ධර්මයේ යටපත් වී නැති විය කියලා තමයි කියන්නේ. මේකට ඔය චුන්දවැනි සූත්‍රවල සඳහන් කරලා තිබෙන්නේ දැන් ඔය බුදුන් වහන්සේ ධම් දේශනා කළානේ. අනතුරු ඒක පරපුරකට බාර දුන්නානේ ආර්ය පරපුර කියලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා අනුගමනයේ තාක්කල් ආර්ය පරපුර ඉතුරු වෙනවා. අනුගමනයේ නැති වෙනකොට ආර්ය පරපුර අතහැරලා පුතග්ජන වෙනවා. ආර්යයන්ගෙන් පුතග්ජනාදටපත් වීමට බුදුන් වහන්සේ වදාළ දෙන අනුපුබ්බේන පුතග්ජනගතෝ හෝති. මං හිතන්නේ අනුරාධපුරයෙන් පොළොන්නරුව විහාරහා එනකොට ඔතන හරි මේ ඔය බුදුන් වහන්සේ වදාළ පරිණාන සූත්‍රයේ සඳහන් කාරණේ අමතක වුණා. පරිණාන සූත්‍රයෙන් සඳහන් වෙලා තියෙනවා ප්‍රතිපත්තියෙන් බුදුන් තාත්තව සසුන එයාගෙන් හිස්සෙන්නේ නැහැ කියලා. පළවෙනි සහ දෙවෙනි සහ තුන්වෙනි මහානා ඉන්නේ මහානා කියන්නේ මෙතන මාර්ගඵලලාභින් ඉන්නේ මේ පැවිද්ද තුල කියන එක. ඒ ශාසනය තුල කියන්නේ උන්වහන්සේ ඉගැන්වීම තුල කියන එක. පැවිද්ද තුලක් තියෙනවා, ගිහි සමාජ තුලක් තියෙනවා. ඒක උන්වහන්සේ වදාරන්නේ සද්ධර්මයේ පවතින තාක්කල් ඒක පවතින්න ඕන කියලා මහා පරිණාන සූත්‍රයේ. නමුත් මහා පරිණාන සූත්‍රයත් අමතකලා වෙන්නේ නැති එහෙම කාලයක් නැහැ කියලා සමාජයට මතයක් ඉදිරිපත් කරලා තියෙනවා. මාර්ගඵලලාභින් කියන සතුන දැන් සතුන පිරිහිලා ඒ අනාගතේ තමයි මාර්ගඵල ඇති වෙන්නේ කියන්නේ. එතකොට ඒක පරිණිවාන සූත්‍රයටත් පෙරහිණ දෙයක් සහ මේ ධ්වතානුපස්සනාවට උපදිසංඛ්‍යාත දුක්ඛ හේතු රැස් කිරීම එක ප්‍රතිපදාවක්, උපදීන්ගේ නිදහස් වෙන්න අනුගමනයේ තව ප්‍රතිපදාවක්. මේ දෙකනේ. එතකොට අර Nirodha සහ මාර්ගය කියන එක නැගෙන එකේ තේරුම ධර්මයට උනායි කියන එක. එහෙම බෑ. ධ්වතානුපස්සනාවේ දෙකම තියෙනවා. මොකද ලෞකිකය තියෙන්න ඕන, ලෞකික තුල මිනිසා තේරුම් ගන්න ඕන ලෞකික තුල තියෙන දුක හේතුව. ලෝකෝත්තරය තුල තියෙන නැති උතන මාර්ගය කියලා. ඉතින් ලෝකෙන් එතර කියලා මතනයක් පාවිච්චි කරලා හරි ඒකට වෙනත් අර්ථයක් ගත්තම හරියන්නේ නැහැ. තමන්ගේ සිත තුළම තමයි මේ දෙකත් තියෙන්නේ. ඉතින් ඔය ලෞකික මාර්ගයේ ගමන් කරන්න අපිට බුදුවරු හෝ බුදුරන්ගේ අනුශාසනාව ඕන නැහැ. තමන්ගේ දැනීමේ පමණින්, මව්පියන් කියලා දුන් පමණින්, ගුරුවරු කියලා දුන් පමණින්, අධ්‍යාපන ලැබුව පමණින් යනකොට වෙන්නේ. පාපයෙන් ඉවත් වී පුණ්‍ය මාර්ගය තුළ යහපත් ජීවිතයක් ඒක ගත කරන්න පුළුවන්. ඒකට සත්පුරුෂ කියලා සමාජය පාවිච්චි කරනවා. අනාරිස භාවය තුළ මේ සමාජයේ කලක් තිස්සේ හැඩගැහුණේ මේ සීමාව තුළ. නමුත් එතකොට උපදීය සහ උපනිරෝධය පිළිබඳ අවබෝධය උන්ට නැහැ. මේ වචනේම වෙනත් විදිහකට පාවිච්චි කරනනම් ඊට පස්සේ මොකද්ද උපදි කියලා කියන්නේ? ඒක තමයි එහෙමනම් දුක්වලට හේතුව. ඒ දුක්වලට හේතුව කිසි විටක බාහිර ලෝකයේ අවුතුල වැස්ස තුල පින්න තුල කෙනෙක් කරන චෝදනාව තුල සිදුවන පාඩුවක් තුල තියෙන්න බෑ. ඒවට කියන්නේ හේතු නෙවෙයි. ලෝකෙ සිදුවෙන දේවල් වලට බුදුන් වහන්සේ වදාළන්නේ ප්‍රත්‍ය කියලා. අවු වැස්ස පින්න අපට බයම් බලපෑමක් ඇති කරනවානේ. ප්‍රත්‍ය. නමුත් හේතුපටික් සම්භූතං. හේතුප්‍රත්‍ය වීමෙන් හට ගන්නවායි කියලා කියන්නේ. ඒ දුකට හේතුව අර බාහිර වස්තු වල නෑ. අතු කියලා ගන්නවා. දුකට හේතුව බාහිර වස්තු කියලා කොතනකවත් දේශනා කරලා තියෙනවද? දුකට හේතුව තණ්හාව කියලා තියෙනවා. තණ්හාව බාහිර වස්තු වල තියෙන හිතේද තියෙන්නේ. මෙන්න මේ වෙනස තේරුම් ගන්න ඕන සමාජය. බාහිර ලෝකේ අදත් ඉදිරියටත් ඔය සිදුවෙන සිදුවීම් සිදු වෙනවා. ඒවා නිසා උපදි රැස් කර ගන්නා වූ පුද්ගලයා ජීවිතය දුක් අගාධයක් බවට පත් කර ගන්නවා. ඒ උපදියට හේතුව ඔහු දන්නේ නැහැ. නමුත් තථාගත බුදුපියාණන් වහන්සේලා කරුණු පැහැදිලි කරමින් මිනිස්සුන් අවබෝධයට පත් කරනවා. මිනිස්සු ඥානුනේ කරනවා. එහෙනම් ඔහු විසින් හදාගත්ත මේ උපදී නිසා තමයි මේක වෙන්නේ. එහෙනම් උපදී නිරෝධ කරගන්න පාරකුත් කියලා දෙනවා. ඒක තමයි අර දෙවෙනි ප්‍රතිපදාව කියලා කියන්නේ. මේ දෙක විස්තර කරන එක තමයි ධාතානුපස්සනා කියලා කියන්නේ. ධාතානුපස්සනා. අනුපස්සනා කියන්නේ නැවත නැවත. එහෙනම් ඔබ එය අහිමි කෙනෙක් වශයෙන්, ඔබට එය ආලංගු දෙයක් වශයෙන්, ඔබට එය අකැප දෙයක් වශයෙන් සලකන්න එපා. එහෙම අපට යුරුම නැති සීමාවක් තුළයි මේ බුදු සමය තියෙන්නේ කියලා කවුරුත් හිතන්න එපා. ඒක ගැඹුරුයි තමයි. නමුත් පීනන්න දන්නේ නැති කෙනාට සාගරයේ ගැඹුරුයි තමයි. ඒ නිසා එයා වැල්ලේ පීනලා ඊට පස්සේ මේ මැල්ල වැල්ල අසබඩ පීනලා පීනන්න ඉගෙන ගත්තාම ගැඹුරට ගියාම ගැඹුරු නෑ මොකද? ඒකවල ගිලෙන්නේ නෑ. බයත් නෑ. ඒ වගේ මේකත් මා දකින්නේ සද්ධර්මයේ අවබෝධය නැති පුද්ගලයාට තමයි මේ සස දිග හෝ ගැඹුරු වශයෙන් පේන්නේ. පිනන්න දන්න පුද්ගලයාට සාගරයේ කොතරම් ගැඹුරු වුණත් උඩ ගිලෙන්නේ නැතුව ඉන්න පුළුවන්. අන්න ඒ වගේ මේ සද්ධර්මයේ තේරුම් ගත්තාම සසර මඟ සහ ගැලවෙන මඟ ගැඹුරු එකක් වෙන්න බෑ තේරුම් ගන්නකොට. ඉතින් ඒ නිසා මේ පැහැදිලි කරලා තියෙන උපදි නිධානයෙන් උපදි මූලික වීමෙන් දුක් හට ගන්නවා කියන කාරණේ තේරුම් ගත්තාම ඒක ලෝකෙට අදාළ නැහැ. බාහිර ලෝකෙ නෙවෙයි ඒක තියෙන්නේ අපි ළඟ. ඒ විතරක් නෙවෙයිනේ. මේ පුද්ගලයෙක් නොදැන නොදැන මේක කරනවා නම් තුනක් තුනක් නැවත නැවතත් පුනර්භවයට එනවා. අපි අතීත ජීවිත ආරම්භ බැලුවොත් එහෙනම් පුනර්භවය කියව තාක් ලබලා තියෙනවා කියලා ඔබ හිතනවාද? ඔය රජගහන වල තියෙනවා වේපුල්ල වේභාර එහෙම කියලා පර්වත කීපයක් පහක්. තථාගත බුදුපියාණන් වහන්සේ දෙනක් මේක පර්වතයක් පෙන්වනවා වික්ෂුන් වහන්සේලාට. අනනි අර පර්වතේ පේනවාද? එහේ ස්වාමීන් පර්වතේ අරගෙන පෙන්නනවා ඔබ මින්තර සසරේදී කයක් හදාගෙන මියගොස් මාංශයක් ඉවත් වීමෙන් පස්සේ ඇති වුණා වූ ඇටකටු ටික ගොඩ ගන්න එහෙම පුළුවන් නම් එක ඒ පුද්ගලයෙක් වශයෙන් ආපු සසර ගමනේදී ඝන කයක් හදාගෙන අතහැරලා ආපු ඇටකටු අස්ති වංජර ටික අර පර්වතේට වඩා විශාල වෙන්න ඕනේ කියලා බලන්න අපි සංසාරේ කොච්චර දුරට බුදුරු හැම නොවීම නිසා අපි ලෞකිකය තුල සැප හොයමින් සැපක් නැත්තේ නෑ ලෞකික සැපක් තියෙනවා නමුත් වැඩියෙන් දුක් විඳින්න මේ අස්තිපංචර කොච්චරට හිමිකම් කියන්නේ නැද්ද කියලා එතකොට ඒක තේරුම් ගන්න පුළුවන් මිනිස්සෙක් වෙන්නේ බුද්ධෝත්පාදයකදී මිනිසත් බවම වෙයි සද්ධාන මහමෙය තුල තමයි ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අබුද්ධෝත්පාදයක තුල හෝ වෙනත් ශාසනයක් තුල හෝ ඒක පැහැදිලි කරන්න බෑ අන්න ඒ නිසා තමයි අපට තථාගත දේශනාවන් වැදගත් වෙන්නේ ජීවිතය යන ලෞකික අභිවෘද්ධිය පමණක් සොයාගෙන යන 100%ක් ඒ වෙනුවෙන් කැපකිරීමම පමණක් නොවිය යුතුයි කියලා තේරුම් ගත යුතුන්නේ කිසියටකත් ලෞකික අභිවෘද්ධිය නැත්නම් Tamanට පැවරී තිබෙනා වූ වගකීම් සඳහා කාලය දානෙස්සම කැපකිරීම අකැපයි හෝ වැරදි කියලා කියන්නේ නැහැ 100%ක් ඒ වෙනුවෙන් කැප කරපු අයට මේ අවසානයේදී ඒ සියල්ල දමා යන්න සිදු වෙනකොට ඒ සියල්ල දමා යනව පමණක් නෙවෙයි අර උපදිරස් කිරීම තුළ පුනර්භවයට නැවත එන්න වෙනවා පුනර්භවයට නොයෙමට නම් උපදිරස් කිරීම නවත්තන්න කියලා මේ පෙන්ලා තියෙනවා එහෙනම් උපදි කියන වචනේ මං ගියේ කියලා හිටියද මොකද්ද කියලා පැහැදිලි කරලා නැහැ තාම අපි ඒකට නම් ටිකක් කියමු කෙලස් කියලා කියමු උපාදාන කියලා කියමු ඒ ආසන්න වචන වල සම්බන්ධ එතකොට මේ බාහිර ලෝකයේ තියෙන අවැස්ස පින්න ලාභාලාභ සැපදුක් ඉඳාප සංසා ප්‍රත්‍ය. ප්‍රත්‍ය වලට මේක සක්‍රිය කරන්න බෑ. නමුත් මේ ප්‍රත්‍ය සක්‍රිය වෙන්නේ අර හේතු නිසා. හේතු අපි ළඟ තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ප්‍රත්‍ය නිරෝධෙන් දුක්ඛ නිරෝධය දේශනා කරන්නේ හේතු නිරෝධෙන් දුක්ඛ නිරෝධය දේශනා කරන්නේ. හේතු තමල්ලන්. හේතුපටිච්ච සම්භූතං හේතුබංගාන විරුද්ධිය පදයෙන් පෙන්වන්නේ විමලප් පිපෙන හැටි හරි ශරීරයේ මෞපියන්ගෙන් හටගෙන පොළොවට පස්වන හැටි නෙමෙයි. අපි එහෙම ගලපනවා. අමගලු සෝධ්‍යාරමේ. ඊට වඩා ගැඹුරු කරුණක් වෙන්නේ. හේතු පටිච්ච වීමෙන් දුකට හේතු පටිච්ච වීමෙන් දුක් හට ගන්නවා. දුකට හේතු නැති කිරීමෙන් දුක් නැති වෙනවා. දුකට හේතු නැති කිරීමෙන් දුක් නැති වෙනවා. එතෙන්මයි යොක් ගලපලා තියෙන්නේ. දැන් අපි මේ පිළිබඳව හොයාගන්න බලමු. සාමාන්‍යයෙන් ඔබට දැනෙනවද සිත ඇතුළේ තිබිලා යමක් එනවා. තිරන තැන හොයන්න බැරි වුණාට තරහ වුණොත්, බය වුණොත්, අමනාපයක් ඇති කරගත්තොත්, රිදවන්න ඕනකමක් ඇති කරගත්තොත්, අදාළ කාරණා ගැටීමේදී එනවා පේනවාද? සිතට. මට තරහක් ආවා, මට දුකක් ආවා, මට බයක් ආවා. හොඳයි කුඩා දරුවෙකුට ආගම ජාතිය කුලය පිළිබඳ මොකක්වත් දත්ත දීලා නැත්නම් එහේ ඔය වයනවාද? අපි කියමුකෝ අපිට මව්පියන්ගේ වියෝගය විශාල දුකක් කම්පනයක් ඇති කරනවා. ඒ අපිට මව්පියන් සමග තියෙන ලෙන්ගතකමට එහා ගිය බැඳීමක් ඇති වුණාම. ලෙන්ගතකම අයින් කරන්න කියන්නේ බැඳීමේ තියෙන එක තමයි වැරද්ද කියන්නේ. නමුත් මා මගේ දැසින් දැකලා තිබෙනවා මව්පියන් අහිමි වෙච්ච බව දන්න දරුවෝ ඉන්නවා. නමුත් සෙල්ලම් කරගෙන ඉන්නවා. අර අර අහිමි වීම දන්නවා නමුත් ඒක එයාට පීඩනයක් ගෙනත් දෙන්නේ නැහැ. ඒ ඇයි? අන්නේ පීඩනයක් ගෙන දෙන්න හේතුව චිත්තාභ්‍යන්තරයට ශේෂ නොකිරීම නිසා නොවීම නිසා තමයි මේ උපතක් සමග අරන්ගෙන දරුවාට ස්වභාවය විසින් දීලා තියෙන්නේ කලබලයක් කම්පනයක් නැති සැහැල්ලු ජීවිතයක් ගත කරන්න ජීවිත අවසානය දක්වාමයි කියලා. නමුත් ඔහුට ඒ පාරේ අන්ත අවශ්‍ය අවවාද අනුශාසනා ලැබෙන්නේ නැහැ. පොද මිනිහෙක් වෙන්න කතා කරන වෙනවම මේ උපාදාන කියන වැරද්ද සිදු වෙන ආකාරය පැහැදිලි කිරීමක් දහම් පාසල් පොතපත ලියන්න උගන්නන වරුණාම ප්‍රායෝගිකව ඒන් වලකින පාරක් දකින්න හම්බ වෙන්නේ නැහැ. මේ නිසා වුන් පටන් ගන්නවා දිවස් දෙන්න ගිහින් ජීවිතේ අනුගමනය කරන්න යාමේදී දුක්කට ගන්න හේතු චිත්තාභ්‍යන්තරයට එකතු කරන්න. විසාකාවගේ විසාකාවට බුදුන් වහන්සේ වදාළ දහම්පදේ මතක් කරගන්න. ඒසංකෝ විසාකේ සතං ප්‍රියානි සතන්තේ සම්දුක්ඛානි. ඒ විසාකාවට පමණක් නෙමෙයි අදාළ ඔබ හැම දිනාටමත් අදාළයි. ජීවත් වෙන්න ගොහින් ලෝකෙත් සමග ලාභාලාභ සැප දුක් නින්දා සංසාර යටතේ නැත්තම් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ යටතේ ඔබ ඇලෙන කරුණ 100ක් හදාගත්තොත් සිටේ ඔබට දුක් 100ක් තියෙනවා. දැන් ඒ 100 තියෙන ලෝකෙද බාහිර ලෝකෙද ඒක තියෙන්නේ ඔබේ සිටේද? දැන් අල ඇලෙන කරුණ කියන වචනෙන් කියන්නේ එහෙනම් දුක් නේද? දුකට හේතු නේද? මෙන්න මේ මාර්ගයේ මිනිස්සෙක් ගමන් කරනකොට තථාගතයන් වහන්සේට අගයක් එකතු කරන ලබනවා පරිහාණ ධම්මං වූ භික්ඛු වේදසිස්සාමි. ඒකට තමයි පිරිහෙනවයි කියලා කියන්නේ. ඒක තමයි පිරිහීම කියලා කියන්නේ. දැන් ධනයක් තියෙන පුද්ගලයෙකුට ධනෙ නැති වෙන එක පිරිහීමනේ. සරිසෞඛ්‍යයක් තියෙන කෙනෙකුට සරිසෞඛ්‍ය නැති වීම පිරිහීමනේ. සංවේදී මනසක් සහ දුකට නැති දුකක් නැති ස්වභාවයක් තියෙන මනස විනාශ වීම සිදු වෙනවා. ආමේ මානසිකත්වය විනාශ කර ගැනීම තමයි මේ දුක් ගෙනත් දෙනවයි කියලා පෙන්වන්නේ පරිහානිය. මේක අවුරුද්ද පුරා අවුරුද්ද ගත වතාවක් ජීවිතේට මේක වතාවක් කරපු දෙයක් නෙවෙයි. මේක අපි අරමුණෙන් අරමුණට ඇසෙන් කනට කනෙන් නාසයෙන් නාසෙන් දිවට කරපු වැරැද්දක්. මෙන්න මේ වැරැද්ද සහ වැරැද්දට හේතුව තමයි තථාගතයන් වහන්සේගේ ඒක ධර්මපරියාය. ඒතරේ ධර්මපරියාය පොතේ නෙවෙයි ඔබ ළඟනේ තියෙන්නේ. පිළිගන්න උත්සාහ කරන, තේරුම් ගන්න උත්සාහ කරන. සාමාන්‍යයෙන් අපි යම් සයක් සම්බන්ධයෙන් කතා කරන්නේ අපි ඔක ලේසියෙන් අරින්නේ. අමතක කරන්න බෑ මේක කියලා. මටත් වෙලාවක් ආවායිකො කියලා. මේ වචන වලින් කියන්නේ මොකද්ද කියලා ගැඹුරින් හොයන්න. සිදෙන ඉවත් යන්නේ කියන එකනේ. පස්සේ ගන්න තියනවා කියන එක නේද? ඒ පස්සේ ගන්න තියනවා කියන්නේ මතක තබා ගැනීම කියලා හිතන්න එහෙම එපා. මතක තබා ගැනීම ලෝකේ ඕන. ඔබ ගෙදරින් පිට ගියාම මතක නැත්නම් කොහොමද ගෙදරට එන්නේ ආපහු? බුදුරජාණන් වහන්සේලාටත් ඒක මොකද සමහර අය මගෙන් අහන ප්‍රශ්නවලදී මේ මතකය අමතක කරන එක කියලා කල්පනා කරනවා මේ වෙන්නන්න හදන්නේ. නෑ. ඉතිහාසීය කරුණ. ඒ නිසා අපි යම් කිසි දෙයක් සම්බන්ධයෙන් ඒවට හැඟීම් වශයෙන් එකතු වෙලා ඇලිලා ගැටිලා මුලා වෙලා තම තමන්ගේ අභිරුචිය පරිදි මේ අරමුණුත් එක්ක සෙල්ලම් කරනවා අපි. අරමුණුත් එක්කලා ඇලෙනවා. බුදුවරයෙක් හමු නොවන කෙනෙකුගේ ජීවිතය අවුරුදු 2 3 4 5 සිට හමු නොවනොත් තේරුම් ගත නැත්නම් මරණය දක්වාම. නැත්නම් හමු වෙන දවස දක්වාම. මේ උපදි රැස් කරන එක තමයි කරන්නේ. ඔබේ ජීවිතේ සද්ධර්මයේ වැටෙලා නැත්නම් තාමත් ඔබ උපදි රැස් කරමින් ඉන්න ලෞකික මාර්ගයේ ඉන්නේ. අඟුලිමාලගේ චරිතය අරන් බලන්න. අහිංසකෙක් වුණාට ඊට පස්සේ අඟුලිමාලෙක් වෙලා බුදුන් වහන්සේ හමු වෙලා මම නතර වෙලා නුඹ නතර වයන් කියන තැන දක්වාම ඔහු උපදි රැස් කළ කෙනෙක්. ඊට පස්සේ ඔහුට ඒකෙන් ගැලවෙන්න හැදුවා. එතන බුද්ධානුශාසනාව හමු නොවී ඒකින් ගැලවෙන මාර්ගය නෑ. නමුත් බුද්ධානුශාසනාවක් ඕන නෑ. මේ අමාරුවේ වැටෙන්න. එනිසා අපි තේරුම් ගන්න ඕන කාරණාව සිත තුළ යලි හට ගන්නට හේතුවක් ඉතුරු වී අවසන් වෙනවාම හෙට අනිද්දට ඉන් අනිද්දට අවුරුද්දකට පස්සේ පුනර් නැවත හට ගන්නවා. නැවත හට ගැනීම තමයි පුනර්භවය කියලා කියන්නේ. තැබූ ලෝභය, දේශය, මොහය, ඊර්ෂ්‍යාව තැබූ නිසා නැවත හට ගන්නවා. ඒක මෙලොව වශයෙන් ප්‍රවෘත්ති පාක කියලා කියනවා. පරලොව වශයෙන් උත් ඔය තැබූ නිසාමයි නැවත හට ගන්නෙ. මෙන්න මේ නැවත හට ගන්න තැබීම තමයි මේ උපදි කියන වචනේ පාවිච්චි කරන්නේ. උපදි සමුදේ උපදි නිරෝධේ අනුපතඥන පුද්ගලයා උපදි සමුදේ උපදි රැස් කරමින් ඉන්නවා ලෞකිකයට බර වෙලා තේරුම් ගත්ත පුද්ගලයා උපදි නිරෝධේ යනවා පුනර්භවයට නොවැන්න නම් ඒ පාර කොහොමද කරන්න කියලා ඉගෙන ගන්න ඕන. මේ පාර කොහොමද වෙන්නේ ලෞකිකේ දුක්ඛං දුක්ඛ සමුදයං ලෞකිකේ ඒ මිදෙන්න නිරෝධම් මග්ගං ලෝකෝත්තරය. හරි ලස්සන දෙයක් ඒක. ලෞකික ලෝකෝත්තර කියන්නේ ලෞකික මෙහි ලෝකයෙන් එතර කියලා හිතන අයට හොඳ දෙයක් ඒක. ආරි සත්‍යේම දුක හේතුව ලෞකිකයි, නැති උතන මාර්ගයේ ලෝකෝත්තරයි. ඒ චතුස්සත්ත්ව න්‍යාය තමයි මේ ඉන්නහට හැම එකකම පෙන්වන්න හදන්නේ. එහෙනම් ඔබ දුක හේතුව දැනගන්න ඕනේ පොතේද? උන්වහන්සේ වැඩ හිටපු කාලේද? ඔබ ළඟද? ඔබ දැනගන්න ඕනේ ඔබ ළඟ. ඒක ඔබට පුද්දලෙක් වශයෙන් පුළුවන් තුලින්ද? ඔබ සිතයි කායයි දෙක බෙදන්නේ නැතුව අම්මා හෝ තාත්තා හෝ වශයෙන් කටයුතු කරමින් පුළුවන්ද? බැහැ. මොකද මේක කයෙන් නෙමෙයි කලේ. සිතින් කරන්නේ. සිත කියන තැන හොයාගත්තාම සිත තියෙන තැන හයක් හොයාම හම්බ වෙනවා. ඇසෙන් සිත, කනෙන් සිත, නාසෙන් සිත, දිවෙන් සිත, කයෙන් සිත, සිතෙන් සිත. අපි පුද්ගලයෙක් වශයෙන් සිත හය ආකාරයෙන් පාවිච්චි කරනවා. එතකොට මේ උපදි රැස් වෙන්නේ කයේ නෙවෙයි. එහෙනම් කය පොළොට පස් වෙනකොට උපදි ඉවර වෙන්නේ නැතේ. හැමෝම කය පොළොට පස් වෙලා මේ පැත්ත බාහිර දේවල් එක්ක ලැපෙම දෙනවානේ. නමුත් කය නොවන නිසා නිදීමක් නැහැ. එනිසා මේ චිත්ත අභ්‍යන්තරය තුළ යලිත් හට ගන්නට හේතුවක් ඉතුරු වීම, සසරට බැඳීම, සංයෝජන වීම කියන මේ කාරණා මිනිසුන් තුළ සිදුවෙන හේතුව තථාගතයන් වහන්සේ අවිද්‍යාව කියලා පෙන්වලා තියෙනවා. අවිද්‍යාව පත්‍යා සංඛාරා. අවිද්‍යාව ප්‍රත්‍යය. එහෙනම් ඔබ තේරුම් ගන්න මේක තවත් විදිහකින් කියනවා නම් මේකට අලුත් වචනයක් නෙමෙයි පරණ වචනයක් එකතු කරනවා. ඒ මොහොතට ආපු අදහස ඔබේ හිතට කවුරු හරි කියපු එකක් නිසා හෝ දැකපු එකක් නිසා හෝ ජයක් නිසා හෝ පරාජයක් නිසා හෝ ඒකත් එක්කලා ඔබට කිසියම් ආකාරයක ඇලීමක් හෝ ගැටීමක් තියෙනවාද? කැමැත්තක් තියෙනවා. මේ ඇලීමෙන් සහ ගැටීමෙන් මම හට ගන්නවා. ඒක තමයි සමාජයේ තේරුම් ගන්න අමාරු. මම යන්න අකුරු දෙකක්, මම යන්න කය කියලා හිතන් ඉන්නවා. තථාගතයන් වහන්සේගේ මම ඒ මොහොතේ අරමුණු තුළ හට ගන්නා වූ ඇලීමෙන් ගැටීමෙන් හට ගන්න දෙයක්. එතකොට එහෙනම් තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ ලෝකේ ලාභය සිදු වෙනවා. අපි ලාභය සමග ඇලීමෙන් ලාභය මම වෙනවා. ලෝකේ අලාභය සිද්ධ වෙනවා. අලාභය ප්‍රතික්ෂේප කිරීමෙන් මම වෙනවා. ලෝකේ නින්දා තියෙනවා. බාර නොගැනීමෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බාර ගැනීමෙන් නින්දාව මම වෙනවා. ලෝකේ ප්‍රශංසා තියෙනවා. උද්ධාමයටපත් වීමෙන් මම වෙනවා. අර ඇලීම ගැටීම කියන එක තමයි මේ උද්ධාමයටපත් වීම ප්‍රතික්ෂේප කිරීම කියලා කියන්නේ. අනේ විදිහට තාර්කයන් වහන්සේ මේක විස්තර කරන්නේ අරමුණු තුල සීමාව ඉක්මා යාමක් සිදු වෙනා මිනිසුන් නැතින්. සීමාව ඉක්මා යාම තුල මොකද වෙන්නේ? ඒවා අවසන් වෙන්නේ නැතුව චිත්තාභ්‍යන්තරයට බැස ගන්නවා. චිත්තාභ්‍යන්තරයට බැස ගන්නා වූ හැම දෙයක්ම අදාළ වේලාවවල නැවත උපදිනවා. ජීවිතය තුල මම කියන්නේ තරහව අදාළ වේලාවෙදී නැවත උපදිනවා. බය අදාළ වෙලාවේදී නැවත උපදිනවා. වෛරය අදාළ වෙලාවේදී නැවත උපදිනවා. දුක අදාළ වෙලාවේදී නැවත උපදිනවා. ඊර්ෂ්‍යාව තියෙනවා නම් අදාළ වෙලාවේදී නැවත උපදිනවා. බලන්න ඔබට ඒවා දැන් නැහැ. සාමාන්‍යයෙන් අපි හිතමු පොයේ දවසේ සිල් සමාදන් වෙන්න ගිහින් ඉන්නේ කියලා පන්සල. බොහොම ශ්‍රද්ධාවෙන් මල් පහන් පූජා කරමින් පිරිත් කියමින් ඉන්නවා. දැන් නැහැ නේද? දැන් නැත්තේ දැන් හිතට ආවේ නැති නිසා. නමුත් හෙට, ගෙදරදී, අතරමඟදී ඔනෑවට හිතට එන්නේ නැද්ද? මෙන්න මේ හිතට එන්නට තබා තියෙන එක තමයි මේ උපදී කියලා කියන්නේ. එනිසා ඒක මතකයේ ඉක්මවා ගිය හැඟීම් වශයෙන්ගෙන අප විසින් ඒක වදාරන්නේ තථාගතයන් මමත්වයෙන් ගැනීම උතර සිදු වෙන්නා වූ වරදක් කියලා. ඉතින් මේක අපි සැප හොයන මිනිස්සුන් විශාල බාධාවක් නේ. ඕකට ඔය මාර්ගයට ආවේ නැතත් පුද්ගලයා කැඳින් නැඳුම් පෙරළුම් හොයාගෙන හොයන්නේ සැප සම්පත්. නැත සතුට හොයන්නේ. ඔබ ඒ බඳු සතුට තියෙන මංගල අවස්ථා හෝ තවත් අවස්ථා වල සහභාගී වෙලා තියෙනවද කල්පනා කරන්න. අසුරු ගසන සැනකින් කියන වචනයක් නිසා කේන්තියම නිසා මේ ස්වභාවෙම තියෙන සතුට පලා යන්නේ නැද්ද? එක පුද්ගලයෙකුගේ දේශසහගත අමානුෂික හැසිරීම වචනයක් නිසා ඊට පස්සේ උත්සව ස්වභාවම අවමංගල භූමියක් බවට පත් වෙලා නැද්ද? හිතේ සතුටින් කොහෙද මිල දාවේ? අන්නර ඇවිස්සෙන්න කාරණා යෙදෙන විට ඇවිස්සෙන්න කාරණා ප්‍රත්‍ය ඇවිස්සෙන එක හේතු එන ඇවිස්සෙන්න කාරණා නවත්තන්න බෑ. බාහිර ලෝකේ බුදුරජාණන් වහන්සේටවත් ලාභාලාභ සද්දුත් විඳාප සංසාර නවත්තන්න බැරි වුණා. අපි මේ අතිශයින් ගෞරවය කරන මේ උත්තමින් වහන්සේට මිනිස්සු වේදා ඔය කියන විදිහට මල් පහන්ම පූජා කරලා පාර යනකොට වැන්දෙම නෑ. කණෙක්ක කොරෙක්ක පිලෙක්ක සත්‍යයට අපායට යවන්න ආපු විභවකේම ගෙමනක්ය පෞල් විවාහ ඉහිරවන්න ආපු කාලකන්ණියෙක්ය කියලා පද හැදුවා. වතුර ටික අම්බොයි කියලා ලිං වලට පොල්ලි දැම්මා. වට කරගෙන බැන්නා. මතක තියාගන්න. එතකොට නමුත් ඒවා ලෝකෙදි වෙච්ච දේවල්. මෙන්න මේවා සම්බන්ධයෙන් උන්වහන්සේට ඇතුළතින් එන්නට තිබුණ නැති නිසා තමයි කලබලයක් උපදිනවෝදේ කරලා ඉන්නවයි කියලා කියන්නේ. මම ඒ උදාහරණේ කියන්නේත් ඒකට. උන්වහන්සේ මොකද්ද කරගත්ත විප්ලවය? ඔය සිංහල වෙදකමේ එමත් බටහිර වෙදකමේ පවතිනවානේ. ශරීරගත වුණාම යම් දෙයක් ප්‍රතිකාරයක් කරලා ඉවත් කරනවා. ආමාශගත වුණාමත් බෙහෙතක් දීලා ඉවත් කරන්න පුළුවන්. නැත්නම් ලය විරේකයේ කියලා ශරීරගත වෙලාදී අයින් කරනවා. විරේකයක් නැහැ. ඒක අයින් වුණාම ලෙඩේ හොද වෙනවා නේද? මේ බුදු සමය තුළ සිතින් සිතේ ඇති කරගත්තා වූ ව්‍යාධි මූලයක් විරේක කර ගැනීම නෙමෙයිද පෙන්වනවා ඇත්තේ. ව්‍යාධියට මූලයේ සිතේ පවතිනවා ඒක විරේක කර ගන්න ඕන. ඒ විරේකයේ සඳහා බෙහෙත් දුන්නා වගේ බුදුරජාණන් වහන්සේ වේසජ්‍ය ගුරු වෙලා මේකට අර ද්‍රව්‍යම බෙහෙතක් නෙමෙයි. අනුගමනීය ප්‍රතිපදාවක් බෙහෙත් වශයෙන් දේශනා කරනවා. දැන් ඒක නේද අර ලෝකෝත්තර කියන පාරෙන් පෙන්වන්නේ. නිසා මම දකින්නේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් ගන්නා අරමුණු මගින් අරමුණේ ඇලීම ගැටීම තුළ අරමුණු නැති වී ගියාට ඔබේ ජීවිතයේ ළමා කාලේ ඉඳ වයසට ගියාට චිත්තාභ්‍යන්තරය ඇතුලේ ලෝභ මූලය, දේශ මූලය, මෝහ මූලය නම් වූ අනවශ්‍ය මූලයක්. මූලයේ කියන අවශ්‍යතාවයේ තේරුම ගස්වල ගහක් තියෙන මුල් තියෙන නිසානේ. ඒ වගේ හටගන්න අවශ්‍ය මූල තත්වයන් කියන්නේ. අර වගේ පේන මුල් නන්නේ නමුත්. ඉතින් මේ මූලයන් රැස් කරමින් යන පාර තමයි දුක් ගෙනත් දෙන්නේ කියන එක පිළිබඳව බොහෝ දුන් පුද්ගලයාට අවබෝධයක් නැහැ. චාම මිනිවරුන් මාදී කාරණාවලින් මේ උපදි විශාල වශයෙන් රැස් කරනවා. එතකොට ඔහුට වැඩි කල ජීවත් වෙන්න හම් වෙන්නේ නැහැ. ඇත්තද නැත්තද මම දන්නේ නැහැ. මේ සමාජයේ මේ දවස්වල තියෙනවා අදහසක්. මේ ඇති වෙලා තිබෙනා වූ රෝග පීඩාදී තත්ත්වය දඬුවම් දෙනු ලබන්නේ වැරදි කරන අයට කියලා මම නම් ඒකම සමීක්ෂණයක් කරලා නැහැ. නමුත් සූත්‍ර දේශනාව සඳහන් වෙනවා දුක් ගෙනත් දෙන්නේ වැඩිපුර පෞකාරයට කියලා. පෞකාරයට දුක් වැඩි කියන එක. මේක මම වෙන වචනකින් ගලපන්නම් තේරුම් ගන්න. මේක මට දැන් පියරතන මතක නෑ. මට ළමා කාලේ තමයි මේක කියවන ලැබුවේ මම. මම හිතන මගේ මවගේ පියා මට මේක මුලින්ම කියලා දුන්නේ. අනතුරුව මේක මම කියවලත් තියෙනවා. ත්‍රිපිටකයේ පවතිනවා කල්ප විනාශය කියලා එකක්. ඒකේ තියෙනවා දවස් 7කට ඉස්සර වෙලා දේවතාවෙක් කැවිදින් ගමින් ගමට ගියාන යනවලු දවස් 7කට පස්සේ මෘග සංවර්ෂාවක් වහිනවා මෘග සංවර්ෂාව මේ වැස්සට අහු වුණාම තනකොළ ගස් පවා කඩුවාවට පත් වෙනවා ඔවුනොන් හතරන් බවට පත් වෙලා කොටාන මැරෙනවා ඔක්කොම මේ වැස්සට තෙමුනොත් නොතෙමී ඉඳනම් සතියකට අවශ්‍ය ආහාර රැස් කරගෙන ගල් ගහවලට යන්න කියලා කොරහේ කිඹුල්ලු දකින්නවා කියලා ගණන් ගන්න නැතුව ඉන්න අය විරුද්ධව ඉන්නවා අනිත් අය ආහාර රැස් කරන ගබඩාවලට යනවායි කියලා කියනවා. රැස්ස ආරම්භ වෙනවා ඔවුන් කොටාගෙන මැරෙනවා දින 7වැයමෙන්. ගල් ගහවල ඉන්න අය එළියට ඇවිදින් කියන දේ අහන්න නැති කට්ටිය විනාශ වුණා නේද කියලා දුක් වෙනවායි කියලා කියනවා. ඔබ අහසින් නටන වර්ෂාවක් බලාපොරොත්තු වෙන්න එපා දැන් මේ හැම එකක් නෙවෙයිද වෙන්නේ. වෛද්‍ය උපදෙස් ලවා දෙනවා නේද? අත සෝදන්න මුඛාවරණ පාවිච්චි කරන්න මීටර එකමාරක් දොරින් ඉන්න මාධ්‍ය තුල හරි පේනවාද සමාජයේ 100% අනුගමනය කරනවා. එතකොට මේක දැනට හොයලා බැලුවාම තේරෙන්නේ මේ ඕනෝන්ඩ බෝ වෙන්නේ මේ සමීප ආශ්‍රය තුල. සෞඛ්‍ය ආරක්ෂක නීති හරියට පිළිපදිනවා නම් මේක වෙන්නේ නැහැ. ඉතින් එන්නතක් හොයාගෙන ක්‍රියාත්මක වෙන තුරු අපිට ප්‍රවේශම් වෙන්න තිබුණ කාරණාව. නමුත් මාධ්‍ය තුල පෙන්වන රූපහානි දර්ශන තුල අපි දකින්නේ නැහැ මිනිස් වර්ගය මේකේ තරම් ගණන් ගන්න බව. දැනට අපර ලැබෙන ආරංචි ගත්තහම වැඩිපුර මිනිසුන් අතර ගැවසෙන අය තමයි මේක හදාගන්නේ කියලා. ඒ නිසානේ අර ගෙදරටම වෙලා ඉන්න මේක බයන ගෙදරට වෙලා ඉන්න බෑ ජීවත් වෙන්න හොයාගන්න ඕන තමයි. නමුත් මේෙහි පවතින බාහනකත්වය හැම වෙදී අපි ප්‍රවේශම් වුණා මදිද කියලා මට හිතෙනවා. මේ දේශනාවලත් මට මතකයි මේ වැතදි කරන දේශනාවල සියලු දෙනාගේම ප්‍රාර්ථනා තමයි කොරෝනා වසංගතයෙන් රට අතමිදේවා කියන එක. නමුත් ප්‍රාර්ථනා කරන්නේ කොහොමද වුණාට ප්‍රාර්ථනා කරාට නම් වෙන්නේ නැහැ. එහෙනම් අර මුර්ගසං වර්ෂාව කියන වචනට ආයිති එකෙන් අදත් මිනිසුන් ඝාතනය කරන්න රාක්ෂයෙක් ඇවිදින් ඉන්නේ. ඇස් දෙක රතු දල තියෙන රාක්ෂයෙක් නෙවෙයි කොරෝනා රාක්ෂයා. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. ජීවිතය අනතුරු දැනෙන්නේ නැද්ද? කාට කොයි මොහොතද කියන්න බැරි කියන්නේ. එසා ඒ ගැන සැලකිලිමත් වෙන්න පළමුව. තමන් සහ අන් අයගේ ජීවිත රැක ගන්න ඕන කියන කාරණාව. තාමත් අපිට මේකේ සමාප්තියක් පෙනෙන්නේ නැහැ. මේ ඇහැට පේන්නේ නැති සතුරා මූණවර අලුත් කරගන්නවා. වෛරස් ප්‍රභේද කියලා කියන්නේ. ඩෙල්ටා වෙනවා තව එහාට ප්‍රභේදයක්. මේට පෙරත් ලක්ෂ 30-40 කෝටි ගණන් නිරලෝකේ ඒකට මේ වුණ කියනවා තව එක එක මතන පාවිච්චි කරනවා හැදිලා මැරුණයි කියලා. ඉතින් මෙහෙම එනවා ඇත්තෙම. මේ මිනිස්සු නව අමානුෂික වීම නිසා කියලා හිතෙන්නේ නැද්ද? ඒ නිසා වැඩිපුර මානසික වෙන්න. දෙහිම වැත්තට යමු වෙන්න යොදා ගන්නවා නම් මේ දවස්වල ගෙදරම ඉන්නකොට ධර්ම ශ්‍රවණය කරන්න මාධ්‍යයක් ඕන තරම් තියෙනවා. තේරුම් ගත්තාම හිත හදා ගන්න විදිහ කියලා වෙනවා. ඒ පැත්තට යමු වෙනවා නම් ඒක තුළ තමන්ට තමන් ගේලක් තියෙන දුෂ්චරිත ලක්ෂණ අයින් කරගන්න. සත්පුරුෂයෙක් බවට පත් වෙන්නට හිත ඇති වෙයිනේ. ඒ සාර අදහස සමාජයේ තිබුණාට සියලුම වළංගුදවම දන්නේ. නමුත් පෞකාරයාට දුක් කැදී කියන එක නම් ඇත්ත. මෙන්න මේ ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කිරීම තුළින් පුද්ගලයාට තමන් ජීවත් වෙන ජීවිතයේදී ලෝකයක් එක්කලා කටයුතු කරන්න යාමේදී ඇති වෙන ලාභාලාභ කාරණාවලදී ඒවත් එක්කලා ඇති වෙන ඇලීමෙන් ගැටීමෙන් තමයි චිත්තාභ්‍යන්තරය අපිරිසුදු වෙන්නේ. ඒ අපිරිසුදුන එක තමයි නැවත උපදින්නේ. එතකොට මෙලොව වශයෙන් උපදින එකට ප්‍රවෘත්ති විපාක නැත්තම් තරහ වෛරය කෝධය උපදිනවා. ඒවා දුස්සැපද? ඒවා උපන් අකුසල් කියලා කියනවා එනවාට. නමුත් මේවා අපිමයි තැබුවේ. එකට විකල්ප යෝජනාවක් තථාගතයන් වහන්සේ උදාහරණ ලබනවා ආපහු තියන්නේ නැතුව අවසන් කරන්න. මේ මොහොත අපට පුළුවන්කමක් තියෙන්න ඕන අනාගත මේ දුක්ඵල උපදින හේතුවක් චිත්තාභ්‍යන්තරයට නොතබ අවසන් කරන්න. තබ අවසන් කිරීම උපදි සංඛ්‍යාතයි නොතබ අවසන් කිරීම උපදි නිරෝධයයි. මේ තමයි මේ සුතානුපස්සනාවේ දෙවෙනි කොටස. මෙන්න මේ මාර්ගයට යන්න සමාජයට අවබෝධය ලබා දෙන්න ඕන. එතකොට ඒක වෙන්ව ගත කරන ජීවිතයක වාඩි වෙලා ගත කරන ජීවිතයක ඇඳුමකට සීමා වුණු ජීවිතයක දෙයක් නෙමෙයි. සාමාන්‍ය ජීවිතයක සාමාන්‍ය ස්වභාවයක්. එතන ඔය ඕකෙම තිබෙනවා මේකට අදාළ ඊළඟ ගාථා පන්තියක තව ගාථා දෙක වගේ තියෙන්නේ. තවත් විදිහකින් මේක පැහැදිලි කරලා. ඒක තව දවසක පැහැදිලි කරන්න දැනට ගාතාව කියන්න. උපාදානයේ බයං විස්සා ජාති මරණ සම්භවය. මිනිසුන්ගේ ජාති මරණ දුක් ගෙනත් දෙන්නා උපාදානයේ බියක් වශයෙන් දැක. අන දුක හේතුව. අනුපාදායි මුච්ඡanti. ඔබට උපාදානයෙන් මිදෙන්න පුළුවන්ද? එතකොට ජාති මරණ නැහැ. අන්න නැති වුණ තැන සම මාර්ගය. මේක තමයි මේ ද්වේතානුපස්සනා කියලා කියන්නේ. අපි තුලින් අපි මේ ද්වේතානුපස්සනාව තේරුම් ගන්න ඕන. වෙන විකල්පයක් එකට නැහැ. ඒක අපිට පුළුවනි නම් ප්‍රාර්ථනා විතරක් කරන්නේ නැතුව සෞඛ්‍ය විද්‍යානුකූලව සහ මේ දින උපදෙස් පරිදි මානව හිතවාදී වෙන්න ප්‍රයසම් වෙන්න එනවා වසංගතේ අත මිදේවා කියන එක යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන් වේ. ඔබත් මගේ ප්‍රාර්ථනාව හිම නොවේවා කියලා තමයි නමුත් ප්‍රාර්ථනා කළාට වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔය මගේ ළමා කාලය තුල මම අහපු කතාවක් තියෙනවා. ඔකිල්ල කියලා එකක් තියෙනවා. ඔකිල්ල තියෙන්නේ දේවාලවල කියලා. කියන්නේ මේ විහාරවල නම් තියෙන්න බෑ බෝධින් වහන්සේලා ගාව. නමුත් කිල්ල තියෙනවා කියලා ඒගොල්ලෝ හිතන්නේ නැහැ. මට ඉගෙනුනේ මෙහෙම. ඔය ලෝකේ පවතින සියලුම කිලිවලට වඩා විශාල කිල්ලක් තියෙනවා. ඒකට කියනවා නැතල කිල්ල කියලා. මේ නැතල කිල්ල නැමැති කිල්ලට අහු වෙන්නේ නැතුව ඉන්න පුළුවනි නා. එහෙනම් ඔබට මේ කියන අනතුරු දහයක තත්ත්වෙන් මිදෙන්නට බය වෙන්නේ නැතුව කලබල වෙන්නේ නැතුව මානසිකත්වය උසස් කර ගැනීම තුළ බය විමත් ප්‍රශ්නයක් වෙනවනේ ඔබට. අපිට මේ දෙපැත්තේම උත්තර හොයාගන්න පුළුවන් වෙයි. ඒ නිසා ඔය උපදීයන්න කෙලස් නැසීම කියන අර්ථයටත් උපදින රෝධයේ කෙලස් නැසීම කියන අර්ථයටත් අරගෙන අපි විසින් මේක වර්තමාන මොහොතේ සිටේ පසුගන්න රඳවා ගන්න නැතුව ඉවර කරන්නට අවශ්‍ය අවබෝධයක් ලබා ගන්න ඕනේ. එතකොට අපි ආපහු යන කෙනෙක් වෙනවා. සසර ගමනේ ඉස්සරහට යන එක වෙනුවට සසර ගමන නිමා කරන්න යන කෙනෙක් වෙනවා. ඒ නිමා කරන්න යන කෙනා ඉන්න පාර ලෝකෝත්තර එකතු කරන්න යන කෙනා ලෞකික. එහෙමයි මේක බෙදෙන්නේ. එබැවින් ධර්මස්සවණේකට සකී ජීවිතයේ දයාල කරනු වටහාගෙන තමන්තුළු උපදිරස්සන හැටි තේරුම් අරගෙන ප්‍රසීමට හේතුව තේරුම් අරගෙන උපදි නිරෝධ කරන මාර්ගයේ තේරුම් අරගෙන නිරෝධයේ තේරුම් අරගෙන මාර්ගයේ යමින් අර වගේ අර්ථ අර්ජන ගර්ජන ආවත් ඒ වගේ මරණීය වසංගතාවත් එදාට මං හිතන්නේ බය වෙන්න දෙයක් නැහැ කියලා. ධම්මස පාදා ගැනීමෙන් ලබාගත් ජීවිතයේ manussකම ඉක්මවා යමින් සද්ධර්මයෙන් ලබන්න තියෙන සරණ ලබාගෙන ජීවිතය සපවත් කරගන්නට මේ කරුණ පැහැදිලි කිරීම වනිස්ස වේවා හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. සාදු සාදු සාදු.